තමුන්නාන්සේලා ජාතික කියන සංකල්පයක් දාලා ජාතික ආණ්ඩු යුද්ධයට නැති ජාතික ආණ්ඩු. එදා ජාතික ආණ්ඩුව ගැන උන් විශ්වාස තිබුවේ නැහැ. හැබැයි අද ජාතික ආණ්ඩුව නැතුවම බෑ. දැන් කට ඇරිය ගමන් කියන්නේ ජාතික ආණ්ඩුව. මේක පුදුම වැඩක්. මොකද දන්නවා ජාතික ආණ්ඩුව කියන්නේ දැම්මම පරාජය පිළිගත්ත ඉඳ තමයි එක්සත් ජාතික පක්ෂය රනිල්ල ජාතික ආණ්ඩුවක් ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ ජාතික ආණ්ඩුවක් ගැන නෙවෙයි. අපිට විශ්වාසයි තමුන්නාන්සේලා අපිට 117ක් අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදී ආසන 117ක් අපිට ලබා දෙනවා. ජාතික ආණ්ඩුව අවශ්‍ය නැහැ.